නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං බින්කරේ මග්ගෝ සත්තානං විසුන්ධියං සෝක පරිද්දවානම් සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ගරු කටයුතු සරණ ශ්‍රී ලෝකහඳුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න අවසරයි. සැදැවත් වාසනාවන්ත පින්නතුනි, අද දින මේ ඇත්තන් මේ විහාරස්ථානෙට එක රාශි වෙලා ඉතාම වැදගත් මාතෘකාවක් යටතේහි ධර්ම ශ්‍රවණය කරන්ටයි ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්නටයි බලාපොරොත්තු වන්නේ. අද අප සාකච්ඡා කිරීම සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ සතිපට්ඨානිය, සතර සතිපට්ඨානිය. සිහිය පිහිටුවා ගැනීම පිළිබඳව දේශනා කරපු අනුශාසනාවයි අද අපි සාකච්ඡා කරන්නේ. පින්තුනේ, සතිපට්ඨාන කියන මාතෘකාව ගත්තොත් අපිට කියන්න පුළුවන් සමස්ත බුද්ධ ශාසනයමයි මේ සාකච්ඡා කරන්නේ. අපි අපේ ජීවිතවලට අපි අපට සලකනවා නම්, ඇත්තටම අපි අපට සලකනවා නම්, අපි කොහොමද අපට සලකන්න ඕනේ කියන විදියයි මේ දේශනාවෙන් සඳහන් වන්නේ. අද අපි ගත්තොත් අපි බොහෝ විට අපට කියලා සලකන්නේ කොහොමද අපි අපට සලකන්නේ? අපි අපට සලකන්නේ කොහොමදද? හොඳට ඉගෙන ගන්නවා, රැකී රක්ෂා කරනවා, ඉඩකඩම් ගන්නවා, ශරීරය ලස්සනට තියාගන්නවා, පිරිසිදු කරනවා, දරුවෝ හදනවා නේද? ඒව තමයි අද අපි අපට සැලකීම සඳහා අද අපි කරන්නේ. මේ අද අපි සලකන දේවල්, අපේ දරුවන්ට සලකන දේවල්, අපේ රූපයට කරන සැලකිල්ල, මේ දේවල් ගත්තොත් පින්නතුනි, මෙහි ස්වභාවය තමයි අපි කොච්චර සැලකුවත් ඒ දේවල් නැවත අපට නිසිලස සලකන්නේ නැහැ. අපි හිතනවා මේ දේවල් අපට පිට වෙයි කියලා. දැන් ඒක උදාහරණයක් ගන්න, අපේ ශරීරය. අපේ ශරීරයෙන් අපි මුගහන් සලකනවානේ, උදේ ඉඳන් ඉඳලා යනකම් මුගහන් සලකනවා. නමුත් ඇත්තෙම ශරීරය අපට සලකනවද? ශරීරය අපට සලකනවා නම් ශරීරය කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ. ශරීරය ඇත්තටම අපට සලකනවා නම් ශරීරය මහලු වෙන්නේ නැහැ. ශරීරය ඇත්තටම අපට සලකනවා නම් ශරීරයට බඩගිනි වෙන්න බෑ. ශරීරය ඇත්තටම අපට සලකනවා නම් ශරීරය මරණයටපත් වෙන්න බෑ. ඒ නිසා පින්නතුනි, අපි ජීවිතයෙන් ජීවිතයට වඩාත්ම සලකනවා නම් අපේ සැලකිය යුත්තේ ශරීරයට සලකන්නට ඕන. නමුත් අපි වැඩිපුරම අපිට සලකනවා නම් සලකන්නට ඕන අපේ හිතට. අපේ හිත තමයි අපි කොච්චරනම් සැපෙන් ඉන්නවාද දුකෙන් ඉන්නවාද කියන එක තීරණය වෙන කාරණය. අපි ජීවිතේ ගත කරන අවස්ථාවේදී අපේ සිතට එන සිතිවිලි අනුව තමයි අපේ කොයිතරම්නම් ජීවිතේ තෘප්තියක් සැපතක් විඳිනවාද කියන එක තීරණය වන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා කොහොමද අපි ඇත්තටම සැප විඳින්නේ කියලා. දැන් මේ පින්නතුන් මෙතන ඉන්න පින්නතුන් මෙතෙන් වාඩි වුණාට පස්සේ මේ වටා පිටාවේ තියෙන ලස්සන කොච්චරනම් දැක්කද? මේ මල් වල තියෙන ලස්සන කී වතාවක් නම් හිතුවද? මේ වටේ තියෙන ලස්සන පින්තූරවල ලස්සන මේ සිද්ධිය කී දෙනෙක් නම් හිතුවද? මේ මෙතන ඉදිරියෙන් ඉන්න බුදුරජාණන් වහන්සේම නේද කියලා කී දෙනෙක් නම් කොච්චර වෙලාවක් මෙතන වාඩි වුණාම හිතුවද? පින්නතුනි, අපි ජීවිතේ සැප විඳින විදිය අපි ඇත්තෙම දන්නේ නැහැ. අපි බොහෝ විට සැප විඳිනවා කියලා කරන්නේ අතීතයේ සිද්ධියක් හිතේට ඉන්න එක, අනාගතයේ සිද්ධියක් හිතේට ඉන්න එක. ජීවිතයේ සැබෑ ලෙසම සැප විඳිනවා කියලා කියන්නේ මේ වර්තමාන මොහොතේ මේ තියෙන සැපය දැස බැලීම. මේක ප්‍රධානම දෙයක්. ඒ නිසා පින්නතුනේ හිතන්න එපා බුදුදහම සැප විඳීමෙන් බැහැර යන ධහමක් කියලා. බුදුදහම දන්න කෙනා තමයි ජීවිතේ හොඳටම සැප විඳින්නේ. බුදුදහම දන්න කෙනා තමයි පරිසරයේ නියම සතුට විඳින්නේ. බුදුදහම දන්න කෙනා තමයි මහන්සියෙන් හරි හම්බ කරන ධනයෙන් උපරිම ප්‍රයෝජන ගන්නෙ. බුදුදහම සැබෑ ලෙසම දන්න කෙනා තමයි තමන් මේ අතීත කුසලයෙන් ලැබපු මේ ආනිසංස ටික සැබෑ ලෙසම භුක්ති විඳින්නේ. අපි පින්නතුනේ මේ ආද භුක්ති විඳින්නේ සසර අතීතයේ කරපු මහා පින කානිසංසය. මේක පින්නතුනේ බොහෝ දෙනා උපන්දිනය සමරන්නේ අවුරුද්දකට දවසක් විතරයි. බොහෝ දෙනා ජීවිතේ වටිනාකම දන්නේ නැති නිසා හිතන් ඉන්නේ ජීවිතේ සතුට තියෙන්නේ අවුරුද්දට එක දවසක් විතරයි කියලා. පින්නතුනේ මේ ජීවිතේ වටිනාකම දන්නවනම් හැමදාම උදෑසන උපන්දිනයක් වගේ සමරන්න පුළුවන්. ඒ තරම් වටිනා සම්පත් ටිකක් මෙහි අපි ලබාගෙන තියෙනවා. වටිනා පරිසරයක් ලබාගෙන තියෙන්නේ. මේ දේවල් ටික හරියට දැනගත්තොත් පින්නතුනේ හැමදාම කිරිබස්තු වෙලා ප්‍රතිඥාපත්තු කළ සමරන්න පුළුවන් ජීවිතයක් අපි මේ ලබලා තියෙනවා. දැනට වඩා සතුට ලබන විදිය 100 ගුණයකින් වැඩි වෙනවා අපි බුදුදහම හරියට දන්නවනම්. මේ වටා පිටාවේ අපිට පේන ගහකොළ, මල්, කුරුල්ලන්, සමනැලයන්, මීමැස්සන් මේ වගේ සත්වුන්ගේ මිහිරි නාදය, මිහිරි ලක්ෂණ අපි දකිනවා මේට වඩා ජීවිතේ. පින්නතුනි සතිපට්ඨානය කියලා කියන්නේම අපි සැබෑ ලෙසම අපට සලකන විදිය. අපි අපට සලකනවා නම් ශරීරයට දරුවන්ට සලකන වගේම තමයි සැලකිය යුතු ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමයි සිතට සලකන්න ඕන. අපි අපට සැලකුවා වෙන්නේ අපේ හිතට සලකපු ප්‍රමාණයට. හිතට සලකන්නේ කොහොමද? කන්න බොන දේලද? අපි හිතට සලකන්නේ කොහොමද? හිතට තියෙන රැකවරණය තමයි පින්නතුනි. හිතට තියෙන ආරක්ෂාව තමයි, හිතට කරන උදව්ව තමයි හිත මිතුරු කරගන්න එක. අපි හිත මිතුරන් කියලා කියනවනේ නේ. අපි හිතන්නේ හිත මිතුරන් කිව්වහම පිටත ඉන්න කෙනෙක් කියලා නේ. හිත මිතුරන් හොයාගෙන පිටත යන්නේ නේ. නමුත් හිත මිතුරු කරගන්නවා කියන්නේ අපි අපටම හිතවත් වෙන එක. අපි අපටම හිතවත් වෙන්නේ කොහොමද? මේ හිතට එක් දෙයක් එකතු කරන්නට ඕන. මොකක්ද ඒ දේ? ඒ තමයි සතිය, සිහිය එකතු කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි හිත මිතුරු වෙන්නේ. එහෙම නොවුණු හැම මොහොතකම හිත මිතුරු නෙවෙයි, හිත සතුරු වෙනවා. හිතට සතුටගෙන දෙන්නේ නැහැ, හිතට දුක්ගෙන දෙන්නේ. හිතට යම්කිසි වෙලාවක හිතෙන් සිහිය සතිමත් බව නැති වුණා නම් ඇතැම් වෙල කෙනෙක් හිනාවෙල ඉන්න පුළුවන්. හිනාවෙල හිටියත් පින්නතුනි එයා සුවසේ දුක් විඳින කෙනෙක්. සුවසේ සුව විඳින කෙනෙක් නෙවෙයි. දැන් බොහෝ දෙනෙක් ඇමරිකාවේ ඉන්න අය සැපසේ දුක් විඳින අය. මේ පහසුකම්ටි ඔක්කොම තියාගෙන සැපසේ දුක් විඳින අය හුඟක් දෙනෙක් ඉන්නේ. අපේ සැපසේ සැප විඳින්න ඉගෙන ගන්න පින්නතුනි මේක තේරුම් ගත්තු දවසට හිතට සතිමත් බව එකතු කරපු දවසට මේක පැහැදිලිවම සූත්‍රවල දැක්වෙනවා. කොහොමද හිතට අපි සලකන්නේ සතිමත් බව එකතු කරන්නේ? පින්නතුනි අපට ජීවිතේ ලැබෙන අත්දැකීම් පිළිබඳව නුවණින් සිහියෙන් මෙනෙහි කිරීම. වෙනත් විදියකින් කියනවා නම් අපේ හිතත් කයත් පිළිබඳව, සිත සහ ශරීරය පිළිබඳව නිතර අවධානයෙන් සිටීම. මේකට මොකද්ද වෙන්නේ කියන එක ගැන සිහියෙන් ඉඳීම. මෙතනින් සිහිය අයින් වුණා නම් අයින් වුණේ සිහියෙන් විතරක් නෙවෙයි, සැපතෙන් සතුටෙන් අයින් වුණේ. බුදුහාමුදුරුවෝ මේකට මේ සතිමත් බවට දේශනා කළා දෙමව්පියන්ගෙන් ලැබෙච්ච උරුමය කියලා, පිය උරුමය කියලා. Mindfulness is the dowry that we get from our father. Who is our real father? Our real father is the Lord Buddha. He explained this teachings how we get rid of suffering in this life itself. එතකොට සතිමත් බව එක්ක ඉන්න ප්‍රමාණයට තමන්ගේ සිත සහ කය පිළිබඳව මොකද්ද වෙන්නේ කියලා අවධානයෙන් හිටිය පමණට අපට දුක් දෙන්නේ නැහැ. මෙතනින් අයින් වෙච්ච ගමන්ම අර රේල් පීරි දෙකෙන් පැන්න කෝච්චිය වගේ. වෙනත් විදියකින් කියනවා නම් අර සකුණග්ගේ කියලා සූත්‍රයක් තියෙනවා. ඒක කියනවා කැටකිරිල්ලේ කියලා පොඩි කුරුල්ල జాතියක් ඉන්නවා. ඒ කුරුල්ල జాතිය ওই පස් කඩනකොට පස්වල යට හැංගිලා ඉන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ෆීල්ඩ් එක. ඒගොල්ලන්ගේ ක්ෂේත්‍රය. යම්කිසි මොහොතක එතනින් අයින් වුණා නම් අහසින් යන කුරුල්ලෙක් ඇවිල්ලා උකුස් එක වගේ සතේ කරසතා ඩැහ ගන්නවා. අන්න මේ වගේ තමයි පිනතුණි. අපට බුදුරජාණන් වහන්සේ නැමැති පියතුමාගෙන් උරුම වෙච්ච උරුමය තමයි සතිපට්ඨානයි. ඒ සතිපට්ඨානයේ පිනතුණි අවබෝධ කරගත්තොත් අපේ උදේ අවදි වෙච්ච මොහොත පටන් නින්දට යනකම්ම ඉන්නේ සිහියෙන් ඉන්නේ. ශරීරයට මොකද වෙන්නේ? ඒ වගේම අපේ මනසට මොකද වෙන්නේ කියන අවබෝධයෙන් ඉන්නේ. බාහිර කෙනෙකුට පිටස්තර කෙනෙකුට අපේ සිතේ තියෙන කැම්පත් බව, හිතේ තියෙන සතුට, හිතේ තියෙන ලස්සනට හානියක් කරන්න පුළුවන් නම්, ඒකට බාධාවක් කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ අපේ ළඟ සිහිය නැහැ කියන එක. ඒ නිසා බුදුදහමේ හැටියට අපි කොච්චර සාර්ථකද කියන එක තීරණය වන්නේ, අපි කොච්චර skillful person කෙනෙක්ද කියන එක තීරණය කරන සාධකය තමයි හොඳට මතක තියාගන්න. අපි ලැබපු අධ්‍යාපන සුදුසුකම්වත්, අපේ ප්‍රසිද්ධියවත්, අපිට කොච්චර හැකියාවන් තියනවද කියන එකවත් නෙවෙයි. අපි කොච්චරනම් බාහිර ලක්ෂණ රූප ශබ්ද ආදිය දකිනකොට කොච්චරනම් hina වෙනවද කියන එක කාරණේ මත නෙවෙයි. බාහිර රූප ශබ්ද ආදිය ලක්ෂණයට පැහැදිලිව Taman කැමති විදිහට තියනකොට hina වෙන ප්‍රමාණය අනුව කෙනෙක් සාර්ථකද කියලා තීරණය කරන්න බෑ. කෙනෙක් සාර්ථකද කියලා තීරණය කරන්නේ බාහිර රූප ශබ්ද ආදිය වෙනස් කරනකොට, Taman අකමැති විදිහට තියනකොට කොයිතරම්නම් දුක් නොවි ඉන්නවද, මානසික පීඩාවටපත් නොවි ඉන්නවද කියන එක මතයි කෙනෙක්ගේ සාර්ථකත්වය තීරණය කරන්නේ. කරණීයමෙත සූත්‍රයේ පළවෙනි ලක්ෂණය තමයි සක්කෝ කියන එක. ඔබ කොච්චරනම් දක්ෂ කෙනෙක්ද, අනිත් කෙනෙක්ගේ ලාභ ප්‍රයෝජනවලදී ඔබ කොච්චරනම් මුලාවටපත් නොවෙනවද, අනිත් කෙනෙක් නගන දෝෂාරෝපණවලදී ඔබගේ හිත කොච්චරනම් මානසික පීඩාවටපත් නොවෙනවද කියන කාරණය මතයි අප කොච්චරනම් සාර්ථකද, කොච්චරනම් දියුණුවකටපත් වෙලාද කියන කාරණය තීරණය කරන්නේ. බුදුහාඳුර අපට ධර්ම දේශනා කළේ පින්තුනි මේ දක්ෂතාවයෙන් අපි ලබන්න පුළුවන් ඉහළටමපත් කරන්න. මෙන්න මේ தத்துவෙදි පින්තුනි ප්‍රධානම දේ තමයි දුක පිළිබඳව, හේතුඵල ධම පිළිබඳව, පටිච්ච සමුප්පාදය පිළිබඳව විග්‍රහයක් කළා තියෙනවා. මෙන්න මේ හේතුඵල ධම ගැන යම්කිසි අවබෝධයක් ලබා ගත්තොත් තමයි මේ සතිපට්ඨානයට ඒක නැතෙලෙන්නේ, පිළිපදින්නෙන්නේ. දැන් අපි පින්නතුනි අද සැප දුක් විඳිනකොට කොහොමද අපි විඳින්නේ? අපි ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, මේ ඉන්ද්‍රියන් වලින් යම්කිසි සැපතරුමක් ලැබුවදින් ඒ දේ ගැන අපි සතුට වෙනවා. ඒ වගේම ඒ දේ අප්‍රිය දෙයක් නම් ඒ ගැන හිත හිත අපි දුක් වෙනවා. මෙන්න මෙවැනි තත්ත්වයකදී පින්නතුනි අපි තේරුම් ගත යුතු ප්‍රධානම දෙයක් තියෙනවා. ඒ මොකද්ද? අපි මේ ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද ඊටාම සුළු මොහොතකදී ඇති වෙලා නැති වෙන ස්වභාවයක්. උදාහරණයක් හැටියට අපි කණ්ණාඩියක් ළඟට ගියාම කණ්ණාඩිය ළඟදී අපේ රූපය පේනවා. කණ්ණාඩියෙන් ඈත් වෙනවත් එක්කම කිසිම දෙයක් ඉතුරු නොවේ, කණ්ණාඩිය රූපේ නැති වෙනවා. නමුත් ඒ කණ්ණාඩියේ පෙනිච්ච රූපය අපට මතකයි. අපි කවුද කියලා අපේ පින්තූරයක් ගහලා වෙන කෙනෙක් පෙන්නුවොත් අපි කොහොමද හඳුනගන්නේ? අපි හඳුනගන්නේ අර කණ්ණාඩියෙන් කලින් දැකපු එක මතකයේ තියෙන නිසා. හැබැයි ඒ මතකය අපේ තියෙනවයි කියලා කණ්ණාඩියේ තාම පින්තූරේ තියෙනවද අපේ? කණ්ණාඩියේ තාම අපේ පින්තූරේ නැහැ. ඒ කණ්ණාඩියේ පින්තූරේ අපේ මතකයේ විදිහට අරගෙන ඒක නිසා අපි ඒ මතකේ නිසා වෙන කෙනෙක් අපේ පින්තූරයක් පෙන්නුවත් අපි දන්නවා මේක තමන්ගේ පින්තූරේ කියලා. නැත්නම් අපට අපි ගැන හඳුනගන්න විදියක් නැහැ වෙනවා. අපේ මුණ දකින්න වෙන ක්‍රමයක් නැහැ. හැබැයි එකෙන් කියන්නේ නැහැ දැන් මේ පින්තුන් උදේ එනකොට නැත්නම් පන්සලට එනකොට කණ්ණාඩිය ළඟට ගිහිල්ලා නෑනේ. ඒ පින්තූරේ ඒ කණ්ණාඩිය තාම තියේ කියලා එකෙන් කියන්නේ නැහැ. මෙන්න මේ වගේ අත්දැකීමක් තමයි පින්තුනි අපි මේ මොහොතේ දකින අහන දේවල් වලින් අපි ලබන අත්දැකීම. නමුත් අපේ තියෙන නොදැනීම නිසා මේ අතීතයේ ලැබපු අත්දැකීම අපේ හිතාගෙන ඉන්නවා තාමත් තියේ කියලා. කවුරු හරි කෙනෙක් හොඳ කිව්වා නම් ඒක තාමත් තියේ කියලා හිතන් ඉන්නවා. ඒකට අපි ඇලෙනවා. කවුරු හරි කෙනෙක් බැන්න නම් තාම බනිනවා කියලා හිතාගෙන ඉන්නේ. මතක් වෙනකොට මතෙන්ට යනවා බනින එකට. අපි නැවත ඒක ප්ලේ කළා අපි දුක් විඳිනවා. පින්නතුනේ මෙන්න දුක ඇති වෙන හැටි. මේ ඇතිවීම නැතිවීම පටිසම්පාදය නැත්නම් පංච උපාදානස්කන්ධයේ ක්ෂණික වෙති වෙලා ක්ෂණිකව නිරුද්ධුනායි කියන අනවබෝධයටයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ අනිත්‍යතාවයේ නොදැනීමටයි පටිසම්පාදයේ නොදැනීම කියලා කියන්නේ. මෙන්න මේක තේරුම් ගත්තනම් කෙනෙක් එයා තවදුරටත් දුක් විඳින කැමති නැහැ. මේක ලොකු විස්තරයක් මේ බොහොම කෙටියෙන් කියන්නේ. අපිට බොහොම සීමිත කාලයක් තියෙන්නේ. මේක ඉතාම කෙටියෙන් කියන්නේ. මේක තමන් හොඳ තියෙන් හිටියොත් තමයි මේක අහගන්න පුළුවන්කම ලැබෙන්නේ. විස්තරාත්මකව අපි ඊ පස්සේ වෙලාවක කතා කරමු. දැනට මේ ඉතාම කෙටියෙන් කියන්නේ මේ සිද්ධාන්තය නොදැනීම තමයි දුකට හේතුව. මෙන්න මේ සිද්ධාන්තය ජීවිතයේ අත්දැකීමක් බවට පත් කරගෙන සමස්ත ජීවිතයේ පුරාම පවත්වා ගන්නට මාර්ගයක් මේ දහම අහපු කෙනාට ඕන වෙනවා. අන්න ඒ කෙනාට තමයි ඒ කෙනා මෙන්න මේ දුක කියන එක තේරුම් ගන්නවා. දුක කියලා කියන්නේ මෙන්න මේක නොදැනීම. ඒ දුකට හේතුව තමයි මේකට තියෙන ඇලීම නැත්නම් අවිද්‍යාව. ඒ දුක නැති කරන්න නම් මේකට තියෙන ඇලම නැති කරන්න ඕන. ඒ ඇලම නැති කරන්න නම් මාර්ගයක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගයේ සම්මා දිට්ඨිය ඉඳලෙන පියවර අටක් තියෙනවා. ඒ යටේ එක තැනක් තමයි හත්වෙනි කරුණ තමයි සම්මා සති කියලා කියන්නේ. අන්න ඒ සම්මා සතියට පින්නතුනි මේ බුදුදහමේ තියෙන ඔක්කොම කරුණු ටික අවබෝධ කරගන්න පුළුවන්, ඇතුළත් කරන්න පුළුවන්. ඒ සම්මා සතිය අපි යම් කිසි විදියකට ප්‍රගුණ කරවතින් ප්‍රගුණ කරන්න කරන්න පින්නතුනි අපේ මොකක්ද ඇති වෙන්නේ? අපි මේ දකින පුද්ගලයා ස්ථිර වශයෙන් නොවෙනස් වෙන සදාකාලික පුද්ගලයෙක් කියන මේ වැරදි හැඟීම ටිකෙන් ටික අඩු වෙනවා. පුද්ගලයෙක් දකිනකොටම අපි රූපේ විතරක් නෙවෙයි දකින්නේ, ඒ රූපයත් එක්කම මනසක් තියෙනවා කියන එකත් දකිනවා. අපිට දැන් මනසක් තියෙනවද කියලා හිතෙන්නේ නැහැ. පුද්ගලයෙක් දැක ගම රූපේ විතරයි හිතෙන්නේ. රූපය ගැන විතරක් විශ්වාසය තියලා තමයි අපි ආසා කරන්නේ, අමනාප වෙන්නේ. නමුත් මේක දැක්ක ගමන් අපි දන්නවා මේ පුද්ගලයා කියලා කියන්නේ ශරීරය විතරක් නෙවෙයි, මෙහෙම වාඩි කරලා තියන්නේ මනසක් තියෙන හින්දා. නැත්නම් දැන් ඔබතුමාට උම වාඩි වෙනවත් තියෙන්න බෑ මනසක් නැත්නම්. ශරීරය වැටෙනවා. දැන් මට මෙහෙම අත උස්සන්න බෑ මනසක් නැත්නම්. මෙහෙම පුටුවක වාඩි වෙලවත් තියෙන්න බෑ. මේ සම්පූර්ණ ක්‍රියාදාමය වෙන්නේ මනසක් තියෙන නිසා. එතකොට අපට අවබෝධයක් එනවා කෙනෙක් දකිනකොටම ශරීරය විතරක් තිබ්බට පුද්ගලයා සජීවි වෙන්නේ නැහැ. පුද්ගලයේ සජීවි වෙන්නේ මේ කයයි මනසයි දෙකම එක තැන තියෙන තැනක. එතකොට අපි මේ ශරීරයට කරන දැඩි ආසාව හරි අමනාපය හරි ටිකෙන් ටික අඩු වෙනවා. අපිට දකින මොහොතේ ක්ෂණිකව මේ සිද්ධාන්තය පේනවා. පේන්න පේන පින්නතුනි දුක් ටිකෙන් අපි අඩු වෙනවා, දුක් ටිකෙන් අපි නිදහස් වෙනවා. මේ සූත්‍රය සඳහන් කරනවා මෙන්න මේ සතිපට්ඨානය තමයි දුකෙන් නිදහස් වෙන තියෙන එකම මාර්ගය. අද අපි දුකෙන් නිදහස් වෙන කියලා කරන්නේ රැකියාව කරන එක, දරුවෝ ටිකක් හදාගන්න එක, ඉඩම් කඩම් ටිකක් ගන්න එක නේද? බුදුහාමුදුරු දේශනා කරනවා මෙන්න මේ සතුට හොයාගෙන අද අපි කරන දේ හරියට බුදුහාමුදුරු උපමාවකින් දේශනා කළා. ගින්නක් නිවෙන්න කියලා හිතාගෙන යම් කිසි තැනකට කඩදාසි පුළුන් ආදී ඒවා දමදම අනේ ගින්න නිවෙන්න කියලා ප්‍රාර්ථනා කරන වගේ වැඩක් කියලා. ගිනි ගොඩකට පුළුන් වේලිච්ච කොළ කඩදාසි මේවා දමදම ප්‍රාර්ථනා කරනවා අනේ ගින්න නිවෙන්න කියලා. අපිත් ඒ වගේ උපාධි ගන්නවා, දරුවෝ හදනවා, ඉඩම් ගන්නවා, වාහන ගන්නවා, අරගෙන කියනවා දුකෙන් නිදහස් වෙන්න කියලා. මොකද වෙන්නේ? එන්න එන්න දුක අර ගින්දරට කඩදාසි කොළ පුළුන් දානවා වගේ අපි කරන වැඩේ එහෙම දෙයක්. අන්න එවැනි ලෝකයකට තමයි බුදුහාමුදුරුවෝ සැබෑලෙසම දුකෙන් නිදහස් වෙන, සැබෑලෙසම අපට ආදරේ නම් අපි කරන්න ඕන මාර්ගයක් දේශනා කළා. දුකෙන් නිදහස් වෙන්න, සැපත ලබන්න, ඥානය ලබන්න, ඒ වගේම නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඒක අවසාන ඉලක්කය. නිවන ලැබීම දක්වා ගමන් මගේදී පින්නතුනි ආසන්නම කාරණේ තමයි මේ කරුණු ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න. මේ ඥානසංසය තමයි මේ මොහොතේම දැනෙනවා. මේක අකාලික දහමක්. අනිත් හැම දෙයකින්ම ප්‍රතිඵල ලබන්න හුඟක් කල යනවා. මේක තමයි ඉක්මනටම ලෝකයේ ප්‍රතිඵල ලබන්න පුළුවන් දේ. කෙනසා මේක තේරුම් ගත්ත කෙනා වේගෙන් මේ දහම කරා යනවා. ඒ දහමේදී සතිපට්ඨානේ වැඩි වූතෝ කරුණු හතරක් තියෙනවා. කායේ කායනුපස්සී විහෙරති, තමන්ගේ ශරීරය ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. ශරීරයට මොකද්ද වෙන්නේ කියලා. වේදනාසු වේදම්පස්සී විහෙරති, වේදනාවට මොකද්ද වෙන්නේ කියන එක බලාපොරොත්තු වෙමින් ඉන්නවා, සැලකිල්ලෙන් ඉන්නවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති, සිතට මොකද්ද වෙන්නේ කියන අවධානයෙන් ඉන්නවා. මේක අනිත්තර නවත්තල ඉන්නේ නැහැ, අනිත්තරත් කරන ගමන්ම මේකත් කරනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, සිතට එන සිතිවිලි කොයි වගේ සිතිවිලිද කියලා හොඳ සැලකිල්ලෙන් ඉන්නවා. මේ ගැන සැලකිල්ලෙන් ඉන්න පින්නතුනි, අපේ හිත නැමැති ලස්සන සුවඳවත් මලට හානි වෙන්නේ නැහැ. අපේ හිත කියන්නේ ඉතාම ලස්සන දියක්, සබහස්වර දෙයක්. ඒ ලස්සන මනසෙහි ලස්සන දිගටම පාස්වා ගන්නට මෙන්න මේ සතිමත් බව අපට හේතු වෙනවා. ඒක කොටස් හතරකින් ප්‍රගුණ කළ යුතුයි. ඒ පළවෙනි අංගය තමයි කයෙහි කයානුව බැලීම. අපේ ධම්මපාල හාමුදුරුව මේ කයානුව බැලීම පිළිබඳව කරුණු විස්තර කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මට විනාඩි 20ක් ගියා, උන්වහන්සේ විනාඩි 15යි මට මුලින් වෙන් කළ තිබුණේ, සමා වෙන්න ඕන. මම හිතන්නේ ධම්මපාල හාමුදුරුව ඉදිරියේදී කායනුපස්සනාව විස්තර කරන ඇති. හැම දිනාටම සේවන කරනයි. නමස්කාරය නමස්කාරයි. පින්වත්නි, අපේ ධම්මපාල හාමුදුරුවන්ට අපි දෙන්න වෙනවා. උන්වහන්සේ මුලින් කායනුපස්සනාව විස්තර කළා. පින්නතුනේ සමස්ත ඇත්තෙම මේකේ සූත්‍රයේ සමස්තයම අපට සම්පූර්ණ විස්තර කරන්න කාලය තියෙද කියලා අපට සැකසයිසයි. නමුත් අපි අහන එක කාරණයක් හරිය හරියට පැහැදිලිව තේරුම් කරගන්න ඕන. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා කායන ප්‍රශ්නාව ගැන තව ටිකක් විස්තර කරන්න. අපි මුලින්ම සඳහන් කළා සතිපට්ඨානය කරන්නේ අපේ සමස්ත ජීවිතය, අපේ ජීවිතයට මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න එක. දැන් අපි අදහසක් තියෙනවා මේ ශරීරය මගේ, මේ ශරීරයේ අභ්‍යන්තරයේ ස්ථිර නොවෙනස් වෙන දෙයක් තියෙනවා, ඒක දිගින් දිගටම යනවා, ඒ ඇතුලේ තියෙන දේ මට පාලනය කරන්න පුළුවන් කියන හැඟීම තියෙනවා. මෙන්න මේක තමයි අපේ තියෙන අවිද්‍යාව. මෙන්න මේ අවිද්‍යාව නොදැනීම නිසා තමයි අපට දුක ඇති වෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා තමන් කැමති විදිහට මේ ශරීරය පාලනය කරන්න පුළුවන් කියලා. එහෙම පාලනය කරන්න බැරි වෙනකොට අපි දුකටපත් වෙනවා. පින්නතුන් වැදගත් සූත්‍රයක් තියෙනවා, අලබ්බණීය කියලා සූත්‍රයක්. මේ පින්නතුන්ට කොහේදී හරි හම්බුනොත් කියවලා බලන්න. අලබ්බණීය කියලා සූත්‍රයක්. මේකේ කියනවා මිනිස්සු නිතරම බලාපොරොත්තු වෙන්නේ වයසට නොගිහිලා ඉන්න. මිනිස්සු නිතරම බලාපොරොත්තු වෙන්නේ මහලු නොවේ ඉන්න. මිනිස්සු නිතරම බලාපොරොත්තු වෙන්නේ ලෙඩ නොවේ ඉන්න. මරණයටපත් නොවේ ඉන්න. එහෙම බලාපොරොත්තු වෙන අපි බලාපොරොත්තු වුණත් නොවුණත් මේ තත්ත්වයටපත් වෙනවා. පත් වෙනකොට අපි හඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. මෙන්න මේ තත්ත්වයේදී අපි හඬනකොට, වැළපෙනකොට, දුක් වෙනකොට මොකද වෙන්නේ? අපි හඬනකොට අපේ ළඟම ඥාතියුනොත් අපිත් එක්ක හඬනවා. එයා දුක් වෙනවා. ඒක විතරක් නෙවෙයි පිනුතුනේ කාරණය. අපි එහෙම හඬනකොට අපේ හතුරෝ ඉන්නවනේ. අපිත් එක්ක අමනාපය. එයාට මොකද වෙන්නේ? එයා හිනා වෙනවා. ඒ නිසා ඔබ කැමතිනම් මෙහෙම හිතලා, මේ විදියට හිතලා අනාගතයේ දුක් වෙන හඬන්න වැළපෙන්න. එතකොට මතක තියාගන්න, ඔබේ ළඟම ඥාතිනුත් අඬනවා. ඒ අය අඬවන්න කැමතිනම් දැන් හිතාගෙන ඉන්න විදියටම අපි හිතාගෙන හිටියට කමන්නේ. ඒ විතරක් නෙවෙයි, අපිත් එක්ක අමනාපය සතුරු කරන්න කැමතිනම් අපි අඬනකොට මේ ඉන්න විදියටම හිටියට කමන්නේ. ඒ අය අපි අඬනකොට ඒගොල්ලන් සතුරු වෙනවා. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා හඬන්න වැළපෙන කාරණවලදී නොහඬා ඉන්නේ කොහොමද කියන එක. එහෙනම් මෙන්න මේ තමන්ගේ කියන ස්ථාවරව මේ හිතන රූපය පිළිබඳ විශේෂයෙන්ම රූපය පිරිසිදු දැනගන්නට ඕන. රූපය අවබෝධ කරගන්නට ඕන. රූපය අවබෝධ කරගන්නයි මේ කායනුපස්සනාවේ මුල් කොටස තියෙන්නේ. එතකොට අපේ ධම්මපාලහඳුර විස්තර කළා සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණයක්. මේක තමයි පින්තුණි මේ සූත්‍රයේ හැම කොටසකම විස්තර වෙන ප්‍රධානම කාරණය. මෙතෙන්ට තමයි පටිච්ච සමුපාදය සම්බන්ධ වෙන්නේ. මෙතෙන්ට තමයි අනිත්‍යතාවය සම්බන්ධ වෙන්නේ. මෙතෙන්ට තමයි නියම විදියට භාවනාව සම්බන්ධ වෙන්නේ. එතකොට ශරීරයේ පිළිබඳව ආනාපාන සතියෙන් හෝ වේවා, පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූප වශයෙන් බලල හෝ වේවා, ඒ වගේම ශරීරයේ මිය ගියාට පස්සේ අයිති වෙන නවසීවතික බලලා හරි නැත්නම් දෙතිස් කුණපේ බලලා හරි ඉරියාපතේ බලලා හරි සම්පජඤ්ඤ බලලා හරි අපේ තීරණයකට එන්නට ඕන මොකද්ද මේ ශරීරයේ ස්වභාවය මොකද්ද කියන එක. සමුදේ ධම්මානුපස්සී කියන්නේ ශරීරයක් දැක්ක ගමන්ම අපට තේරෙන්න යන්නට ඕන මේ ශරීරය හටගත්තේ කොහොමද කියලා. මේ කායනුපස්සනාව වැඩුවනම් ඒ කායනුපස්සනාවේ යම්කිසි විදියක ප්‍රතිඵලයක් අපට තියෙනවා නම් කෙනෙක්ගේ භෞතික ශරීරයක් දැක්ක ගමන්ම මිනිස්සුගේ විතරක් නෙවෙයි සතෙකුගේ හෝ සජීවී කෙනෙකුගේ පුද්ගලයෙකුගේ සත්වයෙකුගේ ශරීරයක් දැක්ක ගමන්ම අපට දැනෙන්නට ඕන මේ ශරීරය හටගත්තේ මොකෙන්ද කියලා. අපේ ශරීරය හටගත්තේ මොකෙන්ද හටගෙන තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ ටික මොකෙන්ද හැදලා තියෙන්නේ? හිතලවත් නැහනේ. අපේ මුලින්ම අපේ ශරීරයට විඥානය ආවේ විඥානය සම්බන්ධ වුණේ අපි කොහෙන්දීද? මෞකසේ නාස්තාවේ. සිත සම්බන්ධ වෙන කලින් ඊටාම නොපෙනෙන මට්ටමේ ඒ කියන්නේ මෞපිය දෙදෙනාගේ සම්බන්ධයෙන් මේ අපේ වෛද්‍ය මහතුරු හැම ඉන්නවා දන්නවා ඇති මට වඩා මම හිතන්නේ නැත්තම් දන්නවා මෞපියන් දෙදෙනාගේ සම්බන්ධයෙන් සතියට දින 10ක වගේ කාල සීමාවකදී තමයි සාමාන්‍යයෙන් අපි දැනට හොයාගෙන තියෙන්නේ විඥානයක් සම්බන්ධ වෙන්නේ යම් කිසි කලලයකට. ඒ විඥානය සම්බන්ධ වෙනකොට භෞතික වශයෙන් කිසියම් දෙයක් හැදිලා තියෙන්නේ රූපේ අංශ ප්‍රමාණයකට නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිර්මාණය වෙච්ච කලලයට තමයි විඥානයක් බැසගන්නේ. ඒ විඥානේ බැසගත්තට පස්සේ ඒ විඥාණයට අයිති කාර්ය වශයෙන් තියෙන මේ භෞතික කලලය වර්ධනය වෙන්නේ මොහොකින්ද? වර්ධනය වෙන්නේ මව ගන්න ආහාරයෙන්. මව විසින් ගන්න ආහාරයෙන් මවගේ ශරීරයේ රුධිරයේ ආහාරයෙන් තමයි මේක ටික ටික වර්ධනය වෙන්නේ. මව කුසෙන් බිහි වුණාට පස්සේ මේක වර්ධනය වෙන්නේ කොහොමද? මව කුසෙන් බිහි වුණාට පස්සේ මේ ශරීරය වර්ධනය වුණේ අපේ කටනගත් ආහාර ටිකෙන්. එතකොට අපේ ශරීරය කියන්නේ එහෙනම් මොකද්ද? මොහොක නිර්මාණයක්ද? මේ ශරීරයේ සමුදේ මොකද්ද? මේ ශරීරය හැදලා තියෙන මොහොකින්ද? මේ ශරීරය හැදලා තියෙන පිනතුණ ආහාර වලින්. මේකට කියනවා කබලින්කාර ආහාරය කියලා. අපේ ශරීරය කියන්නේ බත්වල, මාළුවල, පපඩම්වල, ඉඳිආප්පවල, ආප්පවල, පාන්වල ප්‍රජස්තන් එකක්. අපි කැමති වුණත් නොවුණත් පිළිගත්තත් නැතත් මතක තියාගන්න කෙනෙක් දකිනකොටම දකින්න මේ තියෙන්නේ ඈ මාළු ටිකක් ඈ බත් ටිකක් ඉඳිආප්ප ටිකක් පොඩ්ඩක් නෙවෙයි ඇතමිට ඉඳිආප්ප ලොරි ගණන් ඈ හාල් බත්යෙන්ම කිරිහොදි බවුසර් ගණන්. ඒකේ පරිවර්තනයක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. එතකොට කෙනෙක් දකින්නකොටම දකින්න මේ ආහාරයේ පරිවර්තනයක් මේ තියෙන්නේ. හැබැයි ඒක පරිවර්තන වෙන්නේ නිකන් නෙවෙයි. ඒ මව කුසට බැසගත්තු විඥානයේ ස්වභාවය අනුව. එකම මව කුසෙන් බිහි වුණත් හැමදේම එක වගේ නෙවෙයි. ඒ මව කුසට බැසගත්තු විඥාණයට අනුරූපව විඥාණයෙන් සහය ලබා දෙනවා. මෙයා ගෑනු ළමයෙක්ද, පිරිමි ළමයෙක්ද, මෙයාගේ කොණ්ඩේ කොහමද, ආයුෂ කොහමද, වර්ණය කොහමද, නිරෝගී භාවය කොහමද, සියල්ලක්ම මේ විඥාණය තීරණය වෙලා තියෙනවා. 60%ක 70%ක ප්‍රමාණයක් මව කුසට බැස ගන්නකොට තීරණය කළ තියෙනවා. ඊට පස්සේ මව කුසෙන් බිහි වුණාට පස්සේ තමයි පරිසරයත් එක්ක ඇසුරු කරන අයගෙන් ඊළඟ ගමන් මඟ තීරණය වෙන්නේ. එතකොට පින්නතුනි ශරීරය දැක්ක ගමන්ම මේ ශරීරයේ සමුදය දැක්වතින් මේ ශරීරය ඇසුරු කරන මේ විඥානයක් නිසා මේ ඇසුරු කරන ශරීරය දැක්වතින් මේක පිළිබඳව ලොකු ඇල්මක් අපිට ඇති වෙනවද? මේ ශරීරය ඇසුරු කරන කෙනා වරදක් කරාම ලොකු කේන්තියක් යනවද? මේ ලෝභ ද්වේෂ දෙක පිනුතුනි ටිකෙන් ටික අඩු වෙනවා අපේ. මේක අඩු වෙලා මේ ඔක්කොම ගෙදර දාලා කැලේට යන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේ ගෙදර ඉන්නවා නම් කෙනෙක් ගෙදර ඉඳගෙනම දැනටත් වඩා යුතුයකම් ටික කරනවා. දැන් අපි රූපයට සලකන්නේ රූපේ ලක්ෂණට තියෙනකම් විතරයි. රූපේ පොඩ්ඩක් ආබාධ වෙනකොට මග හරිනවා. Tamanṭayi රූපේ එහෙම ඥාති මිත්‍රාදීන් උනත් සමහර අය අවංකව ඇසුරු කරනවා. නමුත් සමහර අය මේකෙන් අයින් වෙනවා. මේකට ලෙඩ දුක් වෙනකොට. නමුත් මේ අවබෝධයෙන් ඉන්න කෙනා ඒ කෙනා ලෙඩ වුණාට පස්සේ දැනටත් වඩා සලකනවා. දැනටත් වඩා කරුණා මෛත්‍රිය දක්වනවා. මේක තමයි ස්වභාවය. ධර්මයේ දැනගත්තට ජීහි ජීවිත අසාර්ථක වෙන්නේ නැහැ. දැනටත් වඩා අන්‍යෝන්‍ය සම්බන්ධයේ ගෞරවය, කරුණා, මෛත්‍රිය වැඩි වෙනවා. එතකොට මෙන්න මේ කායනුපස්සනාව වැඩුවොතින් වඩන්න යන අවබෝධයක් එනවා. මේ රූප ඉස්සෙල්ලාම ඒ වඩන පුද්ගලයාගේ ශරීර ගැන අවබෝධ වෙනවා. ඒක තමයි වැඩිපුර යා භාවිත කරන්නේ, ප්‍රැක්ටිස් කරන්නේ. ඒක කරන්න ඊට පස්සේ යාට මුණ ගැහෙන රූප වලට මේක ඇප්ලයි කරලා බලනවා. මේ ඉදිරියේ පේන රූපයත් මේ වගේම දෙයක් නේද? මේ මනසට අනුරූපව මේ වර්ධනය වෙච්ච ගත්තු ආහාරය අනුව වර්ධනය වෙච්ච දෙයක් නේද කියන එක යා දන්නවා. ඒ වගේම අපේ මේ රූපය අපේ මේ කයට කියන්නේ ආහාරයේ නිර්මාණයක් කියලා මේකට බුදුදහමේ විග්‍රහය අනුව මේකට කියන්නේ කබලින්කාර ආහාරය කියලා. කබලින්කාර ආහාරය කියන්නේ කැබලි වලින් නිර්මාණය වෙච්ච ආහාරයක්. ඒ ආහාරයෙන් අපේ නිර්මාණය වෙච්ච ශරීරය කබලින්කාර ආහාරයමයි වෙනස් සතෙකුට ඒක ආහාරයක්. දැන් උඳුපියලිය ටිකක් හාවෙකුට ආහාරයක්. ඒ හාව ඇතැම් විට කොටියෙකුගේ ආහාරයක්. එතකොට කොටියා අරහාව අනුභව කරවතින් කොටියගියන්ගේ හාවගියන්ගේ කැලි නැහැ. කොටියගේ කර්මානුරූප අනුව එයාගේ ශරීරයට ඒක සම්බන්ධ වෙනවා. කොටියා ඊට පස්සේ සිංහයෙකු විසින් මැරුවතින් ඒ කැලිට ඒකම ආහාරයක් සිංහයට, සිංහගියන්ගේ වර්ධනය වෙන්නේ අර කර්මානුරූප වරගත්තු ආහාරය යාට ඕන විදියට ඒක පරිවර්තනය වෙනවා. ඒ සිංහයා මිය ගියාට පස්සේ ඒ සිංහයාගේ ශරීරය කොතන හරි වැටිලා තිබුවතින් කූඹි ටිකක් ඇවිල්ලා ඒ ශරීරයේ කැලි ටික කන්න පුළුවන්. ඒක කෑවතින් සිංහගියන්ගේ ඇඟ පසඟ ටික කූඹියට යන්නේ නැහැ. කූඹියගේ කර්මානුරූපෝ එයා ඊට පස්සේ ඒක අවශෝෂණය කරගන්නවා. ඒ කූඹියා පොළොවට පස්සෙල ගිහිල්ලා ආයෙ අරුඳු පිළිවෙල වලට ගස් වලට ආහාර වෙනවා. මේ වගේ චක්‍රයක් තියෙනවා. මුළු ලෝකෙම වෙන්නේ පින්නතුනේ මේ භෞතික ලෝකේ වෙන්නේ මේ වගේ පරාවර්තනයක්. මේකට එක පැත්තකින් කර්මය සහිත මේ විඥානය සම්බන්ධ වෙනවා. එතකොට කායනුපස්සනාව වඩන්න මොකද වෙන්නේ? අපි මේ දැනට ස්ථාවරව කියලා හිතාගෙන ඉන්න මේ ශරීරය පිළිබඳව යථා ස්වභාවයට පේන ගන්නවා. එයා කෙනෙක් දකිනකොටම දන්නෝ මේ ආහාරයක පරිවර්තනයක් කියලා. හැබැයි මේ ආහාරත් එයාට පේන ගන්නවා. ඒ ආහාරවල පරිවර්තනයක් විදිහට තමයි මේ ශරීරය ඇති උනේ. ඒකට කියනවා සමුදය දකිනවා කියලා. ඊට පස්සේ වය ධම්මානුපස්සී විහෙරති. මේ ආහාර ටික නැති වෙච්ච ගමන්ම කර්ම වීදිය තිබුණත් තව දුරටත් මේ ශරීරය පවත්වා ගන්න බෑ. මේකයි පින්නතුනේ අනාත්ම දෙයක තියෙන ලක්ෂණය. අපි කොච්චර දක්ෂ වුණත්, අපි කොයිතරම් උගත් වුණත්, අපි කොයිතරම් බුද්ධිමත් වුණත්, අපේ කොයිතරම් ප්‍රබල කර්ම ශක්තියකින් විඥානය මේ ශරීරයට බැසගෙන තිබුණත් ආහාරය නොගත්තොත් මොකද වෙන්නේ? ආහාරය නොගත්තොත් කරන්ති හැදිලා වැටෙනවා. දවස් 3-4ක් ගිහිල්ලා මරණයටපත් වෙනවා. විශේෂ පුද්ගලයන් හිත දිනු කලින් අවස්ථා තියෙනවා. ඒක විශේෂ ස්වභාවයක්. සාමාන්‍ය ස්වභාවයක් ගත්තොතින් රහතන් වහන්සේට දවස් 7ක් එක දිගට ආහාර නොගෙන ඉන්න පුළුවන්. හිත දිනු කරපැත්තන්ට එහෙම විශේෂ හැකියාවක් තියෙනවා. අපි මේ කතා කරන්නේ සාමාන්‍ය ස්වභාවය. සාමාන්‍ය ස්වභාවයේදී වය ධම්මානුපස්සී විහෙරති කියලා කියන්නේ ආහාරයෙන් හටගත්තු මේ ශරීරය සමුදය ආහාරය නැති වෙනකොට මේක වැය වෙනවා. මේක නැති වෙලා යනවා. ඊට පස්සේ මේ ශරීරයෙන් විඥානය ඉවත් වෙලා වෙනත් ශරීරයක වෙනත් මව් කුසක වෙනත් තැනක මේ විඥානය බැස ගන්නවා. එතන නැවත ආහාරයත් එක වර්ධනය වෙනවා. මෙන්න මේකට කියන්නේ සමුදය වය ධම්මානුපස්සී විහෙරති. මෙන්න මේක දකිනක පින්නතුනි එක තත්පරයක් දැක්කන් මේ බණහන මොහොතේ එක තත්පරයක් මේක හිතුවත් පින්නතුනි හොඳට මතක තියාගන්න මේක සුළු පටු කුසලයක් කියලා හිතන්න එපා. මේක ගංගානම් ගඟේ එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට මහා කන්දක් උසට දන් දුන්නට වඩා ලොකු කුසලයක් මේක. මේ සිතන ඉතාම තත්පරේ වෙන්න පුළුවන්. ඒ තත්පරයෙන් ඇතිවන මානසික දියුණුව කුසලය කල්ප ගානක් සුගතියන් හේතුවක් මේක. අනිත්‍ය සංඥා වැඩි වීම, සමුදය වය දකින්න එක, මේ ඇතිවීම නැතිවීම එක දකින්න එක. එතකොට මෙන්න මේක දැකලා හරියට බුදුහාමුදුරෝ දේශනා කළා කායනුපස්සනාව හරියට වැඩුවදී අනාගාමි බව කරා යන්න පුළුවන් කියලා. අපි සාමාන්‍යයෙන් දැන් කය පිළිබඳව දකින්නේ මේ පටවියාපෝ තේජෝ වායෝ කියන හතර විතරයි. නැත්නම් දෙතිස් කුණ පෙර විතරයි. ඒ පෙන් පිනතුනේ භෞතික ශරීරය පිළිබඳව විතරයි. ඒ හතරට අමතරව තවත් උපාදාය රූප 24ක් තියෙනවා. කයක් ඇසුරු කරගෙන භෞතික පටවියාපෝ තේජෝ වායෝ ඇසුරු කරලා තියෙන තවත් රූප 24ක් තියෙනවා. දැන් විද්‍යාඥයන්ට කවදාවත් ඒව අහුවෙන්නේ නැහැ. විද්‍යාව උපකරණයට අහුවෙන්නේ නැහැ. මේ 24 හරියට දැනගන්න පුළුවන්කම තියෙන්නේ බුදුදහම ඉගෙන ගත්ත කෙනෙකුට විතරයි. දැන් ඇසේ මේ අපට පේන ඇස මේ මස ඇස. මේ පේන ඇස මරණයට පත් වුණාට පස්සෙත් මේ විදියටම තියෙන කිසිම වෙනසක් නැහැ. නමුත් බුදුදහමෙන් කියන ඇස මේ ඇස නෙවෙයි. මේ පේන ඇස කය තමයි අයිති, සතර මහා භූත රූපයටම අයිති. බුදුදහමෙන් කියන ඇස මේ ශනිකව විඥානයත් එක්ක එක මොහොතක හටගන්න සිතුවිල්ලත් එක්ක යන ඇසටයි බුදුදහම ඇස කියලා කියන්නේ. අන්න ඒ ඇස හැම මොහොතකම අරමුණත් එක්ක හටගන්නවා. එතන මේක නිරුද්ධ වෙනවා. එතකොට ඒ ටිකත් එක්ක යන දේ තමයි පින්නතුණ උපාදාය රූප කියලා කියන්නේ. ඒකත් වෙනම පැත්තක් බුදුදහම අධ්‍යයනය කරන්න ඕන. පින්නතුණ පුළුවන් නම් පින්නතුණ ටිකෙන් ටික මේවා අධ්‍යයනය කරන්න. මේවා අධ්‍යයනය කරන්නම තමයි මේ කාලයත් මානුෂ්‍ය ලෝකෙ ඉපදුනේ, වෙන දෙයකට නෙවෙයි. ඈ දැන් දිව්‍ය ලෝකෙන් චුත වෙන දෙවරුන්ට අනිත් දෙවරු ඇවිල්ලා කියනවා ඔබ මානුෂ්‍ය ලෝකයට යන ගිහිල්ලා මේ ධර්මය අහන්න කියලා. ඇතැම් විට අපට ජාති ස්මරණ ඥානය පහළ වුණා තින් අපි බොහෝ දෙනාගේ ගිය ආත්ම යාළුවෝ එහෙම කියලා ඇති. නමුත් අපිට ඇතැම් විට මේක දැන් අමතක වෙලා. නමුත් මේ පින්තුණු හුඟක් වාසනාවන්තයි මේක අහන්න ලැබුණ එක ගැන. පින්තුණින් මේක නොආසා අපි මිය ගියොත් පතව්‍යා ඒක රජ්‍යේන සංගස්ස ගමනේනවා සම්බ ලෝකාධිපත්‍යේන කියලා සඳහන් කළා. මුළු ලෝකේට අධිපති වෙලා සක්විති රජ වෙලා දිව්‍ය ලෝකයේ සක්විති රජ වෙලා මිය ගියත් පින්තුණි ඒක අර්ථවත්දයක් නෙවෙයි. මේ දහම නොආසා මිය ගියොත් අපි සතර ආපු ආත්ම භවවල පින්තුණි ගණන් කරන්න බැරි ආත්ම ගාන සංඛ්‍යාවකදී මේ මුළු පොළොවටම අධිපති වෙච්ච සක්විති රජ වෙලා අපි වෙලා තියෙනවා. ඒක අමතක කරන්න එපා. ඒක සත්‍යයක්. බුදුදහම පිළිගන්නවා නම් ඒක සත්‍යයක්. එහෙම ලොකු වස්තුවකට අයිති වෙච්ච අපි තමයි මේ අද පොඩි ඉඩමකට ගියකට අපි ආසා කරන්නේ. අර මහා ලෝකයක් අහිමි වෙච්ච අපිට පින්නතුනි මේ ඉන්න පර්චස් සිස්සක 25ක 40ක එක අහිමි වෙන්න ඇසිබිය ගන්න මොහොතයි යන්නේ. මේ ශරීරයත් එක්ක කොහොම අහිමි වෙනවා. නමුත් මේ ලබන අවබෝධය පින්නතුනි එහෙම අහිමි වෙන්නේ නැහැ. මේ අවබෝධයත් එක්ක ඉහෙළම මානසිකත්වයකට යන්නේ. මේ අවබෝධයෙන් මනුෂ්‍ය ශරීරයක් දරාගෙන කෙනෙක් ඉන්නවා නම් එයාට මේ මනුෂ්‍ය ශරීරයෙන් දුක් ටික එන්නේ නැහැ එයාට. එයා දෙවියෙකුගේ මට්ටමට හිත දිනු කරන්න පුළුවන්. එයා බ්‍රහ්මයෙකුගේ මට්ටමකට හිත දිනු කරන්න පුළුවන්. එයා රහත් භාවය කරා හිත දිනු කරොතින් ඒ සියල්ලක්ම ඉක්මවලා. මිනිස් සිරුරක් දරාගෙන නික්ලියසී මනසකින් ඉහළම මානසිකත්වයක යා ඉන්නෝ එයාට ශරීරයෙන් දුක් ටික එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පිනතුනි වටිනාම දෙයක් තියෙනවා. කියවන බලන්න මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මේක ඉතාම වැදගත් සූත්‍රයක්. මජ්ක්‍ධිම නිකායේ 152 වෙනි සූත්‍රය, අන්තිම සූත්‍රය. මේ සූත්‍රයේ තියෙනවා හිත හරියට ඉහෙරට දිනු කරොතින් මේ බාහිර පේන දේවල් වල ලස්සන විදියටම දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේකේ ලස්සන නැති විදියට බලන්නත් පුළුවන්. ලස්සනයි ලස්සන නැති විදියයි දෙකම ප්‍රහින කළා මැදහත් බලන්නත් පුළුවන්. දැන් අපි කෙනෙකුගේ රූපයක් දැක්කම ලස්සන රූප විතරයි බලන්නේ නේ. වයසකයි කෙරෙහි එච්චර හැයන්නේ නැහැ නේ. පින්නතුනි වයසක කෙනා තමයි වැඩිපුර හැට ගැටෙන්නේ ධර්මයේ දන්න. මොකද යා ඒ වයසට ගිහිපු එකක් දන්නවා. එයාගේ ලස්සන රූපේ තිමිච්ච කාලේ අනිත් පැතර රිවෙන් කළත් බලන අය. ඒකට දක්ෂෙක් මෙයා. ලස්සන රූපේ ලස්සනක් දකින්න යාට යා ලස්සන හොඳටම දකින්නවා. නික්ලේශීව දකින්නේ කෙලස් නැතුව දකින්නේ. ඒ විතරක් නෙවෙයි ලස්සන කෙනා අනාගතයේ වයසට ගිහිලා යන හැටිත් දකිනවා. හැරමිටි වාරුවේ යන එකත් දකිනවා. මේ යන ආසන කාලේ ඉන්න විදියත් දකිනවා. ඒ විතරක් නෙවෙයි මරණයට පත් වුණාට පස්සේ මේ නවසීවතික කියපු ආකාරයට මේ ශරීරයේ ටිකෙන් ටික අපිරිසුදුතාවයට පත් වෙලා ඇට සැකිල්ලක් වෙනකන් ගිහිල්ලා අන්තිමට වැලි බවට පත් වෙනකන් ඒ ශරීරය ටිකත් ඔක්කොම අනාගතියත් බලනවා. මේ දෙපැත්තම බලන දක්ෂයෙක් වෙනවා පින්නතුනි. අද අපි දක්ෂ වෙන්නේ ඉතාම ලස්සන පොඩ්ඩක් විතරක් දකින්න එක. ඒක පින්නතුනි ඉතාම කෙටි කාලිනව බලන්න පුළුවන් දෙයක් විතරයි. ධර්මයේ දන්න කෙනා ඊට වඩා ලස්සනක් යා මේ රූපය තුලිනු දකින කෙනෙක් බවට පත් වෙනවා. ලස්සන දකින්න විතරක් නෙවෙයි ඒ ලස්සනට නොයලී එයා ඉන්නවා. ලස්සන දැකලා ලස්සනට ඇලුනොත් මොකද වෙන්නේ? මේ පින්නතුන් දන්නව ලහම්පුවක් පහනක් දැල්වල තියෙනකොට පළඟටියන් වැනි සත්තු ඒ ලස්සන රූපයට ගිහිල්ලා ඒකට ආසා කළා. රූපයට ආසා කරොතින් පහන් දැලට ආසා කරොතින් පහන් දැලට විතරක් ආසා කළා නිකන් ඉන්න බෑ. පහන් දැලට පැනනොතින් නොපිච්චී ඉන්න කියලා ප්‍රාර්ථනා කරාට වැඩක් නෑ. පිච්චෙන වෙනවා. රූපයට ආසා කරොත් රූපයත් එක්ක යන මහලු වීම, ලෙඩ වීම, මරණ ඔක්කොම ටිකක් බාර ගන්න වෙනවා. අනේ මේ ලක්ෂණ විතරක් බාරගෙන අනිත් එක නම් බාර ගන්න බෑ කියලා එහෙම මග අරින්න බෑ. බාරගත්තොත් පැකේජ් එකම බාර ගන්න වෙනවා. පින්නතුනේ බුදුදහමෙන් කියන්නේ වයසට නොගිහිලින නෙවෙයි. වයසට යෑම තුලින් වෙන දුක් ටික නිදහස් වෙන එක. මහලු වීම නෙවෙයි දුක. මහලු වෙනකොට ඒ මහලු වෙන්නේ මම කියලා, ඒ මහලු වෙන්නේ මගේ ශරීරය, ඒ ලෙඩ වෙන්නේ මම, ඒ ලෙඩ වෙන්නේ මගේ ශරීරය, ඒ ලෙඩ වෙන්නේ මගේ දුව පුතා කියලා මගේ හැටියට ගන්න එකයි දුක. දරුවෝ ටික අත්හැරලා යන නෙමෙයි මේ කියන්නේ. දරුවෝ ටිකට හොඳට සලකන්න, මව්දෙමාපියන් හොඳට සලකන්න. සලකන ගමන් ඒ පිළිබඳව තියෙන දැඩි බැඳීම අඩු කරවතින් අපි මේ දර්ශනය හරහා අපිට යුතුයකම් ටිකක් හොඳට කළා. සතුට වෙන අරමුණේ සතුටුත් වෙලා, දුක් වෙන අරමුණේ දුක් නොවේ ඉන්නත් අපි දක්ෂ වෙනවා. මෙන්න මෙවැනි දක්ෂතාවයක් ඇති කරන්නයි බුදුහාමුදුරෝ අපට ධර්ම දේශනා කළේ. කායනුපස්සී, කායේ කායනුපස්සී විහෙරති කියන්නේ පින්නතුනේ, කයෙහි කය අනුව දකින්න. තමන්ගේ ශරීරයේ සෙල බලන ආනාපාන සතිය වඩවඩ, ආනාපාන සතිය තමයි පින්නතුනේ භාවනාවලින් ඉතාම වැදගත් භාවනාව. හිත සමතයකටපත් කිරීමේ, හිත සමාධිගත කිරීමේ ප්‍රධානතම භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. ඒ ආනාපාන සති භාවනාව වඩවඩ හිත සමාධිගත කර කර හිත ඒක අරමුණකට අරගනිමින් අපි මේ ශරීරයට වෙන සිද්ධීන් ටික ටිකෙන් ටික බලනවා. ඇතිවීම නැතිවීම දකිනවා. දකින්න දකින්න පින්නතුනි ලෝකයේ තියෙන ඇලීම නැති වෙනවා. ඇලීම නැති වෙනවා කියලා කියන්නේ මේක මගේ කියන ගන්න ස්වභාවය ටිකෙන් ටික අඩු වෙනවා. ශරීරය පිළිබඳව මෙහෙම වඩන්න වඩන්න එයා මගේ ශරීරයට මෙහෙමපත් වෙනවා කියලා නෙවෙයි බලන්නේ. එයා තමන්ගේ ශරීරයෙන් ඉවත් වෙලා පිටතට ඉන්න කෙනෙක් දිහා බලන විදිහට මේ ශරීරය දිහා බලනවා. අද අපි ශරීරය ලෙඩ වෙනකොට මම ලෙඩ වෙනවා කියලා හිතන්නේ. මේ ශරීරය විතරක් හිතනවා නම් කමන්නේ නැහැ නේද? මේ ශරීරය ලෙඩ වෙනකොට විතරක් හිතුවට කමන්නේ නැහැ. බැරි වෙලාවත් වාහනේ ලෙඩ වුණොත් කොහමද? ඈ වාහනේ ලෙඩ වුණත් මම ලෙඩ වුණා වගේ නේ. ඔව් වාහනේට එම කවුරු හරි ගැහුවොත් එමේ ඉදිරුවකට කොහමද කියන්නේ? ඉදිරුවට ගැහුවට වඩා හොඳයි මට ගැහුවා නම් කියලා නේ. එහෙමත් කියනෝනේ නේ. දරුවෙකුට කවුරු හරි ගැහුවොත් කියයි දරුවට නොගහ මට ගැහුවා නම් හොඳයි කියලා. දරුවා ලෙඩ වුණොත් කියනවා අපේ අම්මලා අනේ දරුවා ලෙඩ නොවී මං ලෙඩ වුණා නම් හොඳයි කියලා. ඇත්තෙම අවංකව කියන්නේ ඒක. ඒක කරුණාවෙන් කියන එක. නමුත් පිනතුනි මේ අපි ලෝකයේම ආත්ම කරගෙන සිටීමේ ස්වභාවය මේක. එතකොට මෙන්න මේ සිද්ධිය දැස පිටතින් ඉඳන් බලන කෙනෙක් විදිය මානසිකත්වයෙන් බලනවා. එයා ටිකෙන් ටික ආත්ම දෘෂ්ටිය දුරු කරගනිමින් බුදුදහමේ උගන්වන ප්‍රධානම කාරණය තමයි සක්කාය දිට්ඨිය දුරු කරන විදියේ මානසිකත්වයක නිතරම ඉන්නයි බුදුදහමේ මේ සියලුම ධර්මතා අපට උගන්වන්නේ. එතකොට කය අනුව බලලා කය ඇතිවීම නැතිවීම දකිනවා. ඊළඟට වේදනාවත් ඒ වගේම බලනවා. වේදනාව කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? අපි වේදනාව විඳිනවනේ. නමුත් වේදනාව මොකද්ද කියලා හරියට දන්නේ අපි ඇත්තෙම. ඔව් සිංහලෙන් කියන්න බලන්න. උදාහරණයක් කියන්න. දහින එක. එතකොට සාමාන්‍යයෙන් අපි වේදනාව කියලා කියන්නේ මේ ශරීරයට දැනෙන වේදනාව අපි වේදනාව කියලා කියන්නේ. නමුත් පින්නතුනේ වේදනාව කොටස් 6කට බෙදෙනවා. ඇස හරහා ලැබෙන වේදනාව. ඒවට කියනවා ඇසෙන් ලබන වේදනාව, චක්කු සම්පස්සජා වේදනාව. ඊළඟට කියනවා කනෙන් ලබන වේදනාව කියනවා. රූප සම්පස්සජා වේදනාව, ශබ්ද සම්පස්සජා වේදනාව. ඒ වගේම නාසයෙන් ගන්න ඒවා තියෙනවා, ගාන සම්පස්සජා වේදනා. මේ වගේ ඉන්ද්‍රිය හයෙන් ගන්න වේදනා තියෙනවා. වේදනා කියලා කිව්වහම අපට හිතෙන්නේ මේ දැඩි දුක් වේදනා විතරයි. නමුත් පින්නතුනි දෙකමයි තියෙනවා. සැප දුක් උපේක්ෂා තුනම ගන්නවා. යමක් පිළිබඳව රූපයක් දැකලා සතුටක් ඇති වෙනවා නම් සතුට සහගත වේදනාවක් ඇති වෙනවා නම් ඒකත් වේදනාවක්. වාඩි වෙලා ඉන්නකොට දුක් වේදනාවක් ඇති වෙනවා නම් ඒකත් වේදනාවක්. මේව පින්නතුනි ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය කියලා කියන්නේ මේ දෙහික එකතුවකින් දැන් ඇසයි රූපයයි එකතු වුණාම තමයි රූපේ පිළිබඳව වේදනාව හටගන්නේ. ශරීරයේ පිළිබඳව වේදනාව ඇති වෙන්නේ, කය පිළිබඳව ඇති වෙන්නේ වේදනාව කොහොමද? මේ ශරීරයේ කිසියම් තැනක ස්පර්ශ වුණොත්. මේ වේදනාවේ ස්වභාවය කොහොමද? දැන් මේ පිනතුන් වාඩි වෙච්ච මුල්ම අවස්ථාවේ හරියම සනියපයිනේ, හේතු වෙලා හොඳට හිටියනේ. ටිකක් කළ ගියාම දැන් මොකද වෙලා තියෙන්නේ? ඈ දැන් ටිකක් අමාරු වෙන්නේ. දැන් හිතාගෙන ඉනෝ නැගිට්ටාම තමයි සතුට කියලා. නැගිටලා ටිකක් කළ ගියාම මොකද වෙන්නේ? ඔය ඊට පස්සේ හිතනවා හාන්සි වුණාම තමයි සැපද කියලා. හාන්සි වෙනවා. හාන්සි වුණාම මොකද හිතෙන්නේ? දිගටම නිදාගෙන ඉන්න බෑ නැගිටින්න ඕන කියලා. පින්නතුනේ මේක තමයි වේදනාවේ ස්වභාවය. වේදනාව පටන් ගන්නකොට අපි හිතනවා සතුටුයි කියලා. ටිකක් වෙලා ගියාට පස්සේ මධ්‍යස්ත වෙනවා. ටිකක් දුර ගියාට පස්සේ දුක් වෙනවා. අපි ඊට පස්සේ මාරු කරනවා. ඇසින් රූපයක් දැක්කහමත් එහෙමයි. මුලින්ම කෙනා දැක්ක අවස්ථාවේ හරියම ලස්සනයි කියලා කියනෝනේ. කොණ්ඩේ ලස්සනයි, නහය ලස්සනයි, ඔක්කොම ලස්සන කියකිය කියනවා. ඒ ලස්සනේ කියපු කෙනාම මේ විදිහටම රූපේ තිබ්බත් ටික කරා ගියාට පස්සේ කියන ඔයා කොණ්ඩේ පීරල නැහැ, ඔයා මූණ හොදල නැහැ. එයාටම අපි අතෘප්ති කර බවක් බවට යනවා. මේක තමයි පින්නතුනි ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ කියන්නේ. එකම සින්දුවක් උනත් අහන්න බලන්න පින්නතුනි. පළවෙනි පාර අහනකොට හරියම ලස්සනයි. දෙතුන් වතාව අහනකොට මොකද වෙන්නේ? ඒකේ තෘප්තිය නැති වෙනවා. මේක තමයි පින්නතුනි වේදනාවේ ස්වභාවය. වේදනාවේ ස්පර්ශ නිසා හටගත්ත විතරක් නෙවෙයි, ඒ වේදනාව එක දිගටම එක විදිහට තියෙන්නේ නැහැ. නැවත නැවතත් ලැබෙනකොට ඒකට තියෙන අපේ තෘප්තිමත් බව නැති වෙනවා. මේක තමයි යථාර්ථය. නමුත් මේ යථාර්ථය දන්නේ නැති නිසා අපි හිතනවා මේව එක දිගටම Taman කැමති විදිහට තියෙන්න ඕන කියලා. Tamanට ඉන්න දරුවා හැමදාම ලස්සනට ඉන්න ඕන. හැමදාම කීකරුව ගෙදරටම වෙලා ඉන්න ඕන. එක විදිහටම Taman කියන දේ අහන්න ඕන. අපි එහෙම හිතන් ඉන්නේ නේ. දරුවා කියන දේ නාහනකොට කේන්ති යනවා. දරුව ඇතැම්මිට ටිකෙන් ටික ලෙඩ වෙනකොට නැත්නම් දරුව ඇතැම්මිට ඈතට යනකොට දරුව වෙන කෙනෙක් විවාහ වෙනකොට සමහර අය සතුට වෙනවා, සමහර අය ටිකක් කේන්ති යනවා විවාහ වෙන කෙනත් එක්ක. පින්නතුනේ තමන් කැමති විදියට මේ වේදනාව දිගටම පවත්වා ගන්න බැරි වීම නිසා ඒක තමයි ඒකේ ස්වභාවය. නමුත් ඒ තත්ත්වයටපත් වෙද්දී අපි පින්නතුනේ අපි දුකටපත් වෙනවා. මොකද වේදනාව මගේ කරගෙන තියෙන්නේ. මේ වේදනාව විඳින්න පින්නතුනේ මේ හේතුඵල ධමයත් එක්කගෙන මේ හේතුඵල සිද්ධාන්තයක ප්‍රතිඵලයක් තමයි මේ වේදනාව කියලා කියන්නේ. ඒ වේදනාව මගේ කරගත්තොත් ඒ වේදනාවේ වෙන දුක් ටික තමන් විඳිනවා. ඒ වේදනාව තියෙන විදිහටම තියලා තමන් පැත්තකට වුණොත් වේදනාවෙන් දැනෙන ටික දැනෙනවා. තමන්ට ඒක දුක එන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ කෙනෙකුට වේදනාව නොදෙනින් නැහැ. රහතන් වහන්සේ රසවත් කෑමක් ගත්තොත් ඇතැම්මිට රසවත් කියලා කියනවා. බුදුහාඳුර දේශනා කළා කිඹුල්වත් පුරෙන් හමන සුළඟත් මට සෝයක් කියලා. රහතන් වහන්සේලා තේර තේරේ ගාථාවල ගස් කොළන් වල ලක්ෂණ, දිය ඇලි වල ලක්ෂණ ඉතාම ලස්සනට විස්තර කළා තියෙනවා. ඒ ලස්සන දේ ලස්සන හැටියට දකින්න එක නෙවෙයි දුක කියලා කියන්නේ. ඒ දේ තමන්ගේ හැටියට ගන්න ගියොතින්, ඒ දේ තමන් කැමති විදියට දිගින් දිගටම තියෙන්න ඕන කියලා හිතන ගියොතින් තමයි පින්නතුනේ දුක හටගන්නේ. මෙන්න මේ විදියට වේදනාව කියන්නේ මේ ස්පර්ශයෙන් හටගත්තු දෙයක්. ස්පර්ශේ නැති වෙනකොට නැති වෙනවා කියලා තේරුම් ගත්තනම් මේ ඇතිවීම නැතිවීම පේනවා. මේක තමන්ගේ කරගන්නේ නැහැ. තමන් පැත්ත කින කෙනෙක් දිහා දැස බලනවා වගේ බලනවා. පින්නතුනේ මෙන්න මේක තමයි වේදනා පස්සනාවෙන් අපට සිදු කරන කාරණය. හොඳයි මම හිතන්නේ චිත්තානුපස්සනාව ගැන කාලය තිබුණොත් අපේ ධම්මපාල හඳුර විස්තර කරයි. අපිට බලමු අපිට කාලය තියෙද කියලා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පන්ති හිමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.